නමෝ තස්ස භගවතෝ හරහතෝ සම්මා සම්බුද්දස්ස පුට්ටස්ස ලෝක ධම්මේහි චිත්තං යසන කම්පති අශෝකං විරජං කේමං ඒතං මංගල මුත්තමං වාසනාවන්ත පින්වත්නි මේ මොහොතේ විශේෂයෙන් අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ අපි ජීවත් වෙන මේ මිනිසත් භවය තුළ හැම මොහොතක් ගානේ අපි ගනුදෙනු කරමින් පවතින මේ අටලෝ දාම කෙසේ අපේ ජීවිතයත් එක්ක ක්‍රියාත්මක වෙනවද අපි මේ අටලෝ දාම තුළ කුමන ආකාරයකට ජීවත් වෙනවද කියන සැබෑව දැනගැනීම තමයි අද අපගේ විශේෂ සාකච්ඡාව. පුට්ටස්ස ලෝක ධම්මේහි චිත්තං යසන කම්පති කියලා කියන්නේ තථාගතයන් වහන්සේ මේ අටලෝ දාමෙන් සිත යම්කිසි කෙනෙකුගේ කම්පා නොවනවා නම් ඒකාන්ත වශයෙන්ම එයා ආර්ය ජාතියේ ඉපදෙන බවට පොරොන්දු වෙනවා. අද අපට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි මේ අටලෝ දාමෙන් නිදහස් වෙන්න බැරිකම. මේ අටලෝ දාම තුලින් අපට සංසිඳෙන්න බැරිකම. කුමක්ද පින්වත්නි මේ අටලෝ දාම කියලා කියන්නේ? දුක සැප නින්දා ප්‍රශංසා ලාභ අලාභ යස අයස යස කියලා කියන්නේ කැමැත්ත අයස කියලා කියන්නේ අකමැත්ත මෙන්න මේ කියන අටලෝ දාම තමයි අද අපේ ජීවිතවල අනන්ත අප්‍රමාණ ප්‍රශ්නවලට හේතුව වෙලා තියෙන්නේ එහෙනම් මේ අටලෝ දාම මේ හැමතැනම පවතිනවා හැම මොහොතක් ගානේ පවතිනවා හැම උස්ම රැල්ලක් ගානේ පවතිනවා දැන් අපට ප්‍රශ්නයක් එනවා උස්ම ගන්නකොට මේ උස්ම ගහනක් වාරා අපි කොහොමද මේ අටලෝ දාම ස්පර්ශ කරන්නේ උස්ම ගන්න හැම මොහොතක් පාසා අටලෝ දාමක් පවතින්නේ කොහොමද කියන ප්‍රශ්නය අපේ සිත්වල පැන නගින්න පුළුවන් එසේ ප්‍රශ්නයක් ඇති වෙනවාට කිසිම ගැටලුවකුත් නැහැ එසේ ඇතිවිය යුතුයි අපි උස්ම ගන්නකොට සමහර වෙලාවට වයසට යනකොට රෝගාතුර වෙනකොට ඔත්පල වෙනකොට අපට තියෙන ප්‍රශ්නේ තමයි අනේ දැන් මම මැරෙයිද මගේ ජීවිතය අවසාන මොහොතද මේ පවතින්නේ මෙන්න මේ කියන චකිතය මේ කියන මානසිකත්වය දැන් මේ උස්ම කෙරෙයි දැන් අපට ප්‍රශ්නයක් තියෙනවා ඇයි මේ උස්ම නැවතුනොත් ඒකාන්ත වශයෙන් මම මැරෙනවා දැන් මේ උස්ම පිළිබඳව කැමැත්තක් පවතිනවා නතර වෙයි කියන අකමැත්තක් පවතිනවා ජීවත් වීමේ ආසාව ජීවත් වෙන්න අපි මේ ලෝකේ ආස කරන හැම මොහොතක් ගානේ අපට දුක් විඳින්න සිද්ධ වෙනවා අපි මේ ලෝකේ බලාපොරොත්තු රහිතව හැම දෙයක්ම අත්හැරලා මේ හැම දෙයක්ම తాවකාලික පරිභෝජනය සඳහා පමණයි කියන මානසිකත්වයෙන් ගනුදෙනු කරමින් ජීවත් වෙන්න පටන් ගත්තාම අන්න එදාට තමයි ලෝකේ සැප කියන්නේ කුමක්ද කියන එක අපට තේරෙන්න පටන් ගන්නෙ. එහෙනම් අටලෝ දාම තුලින් මේ දුක සැප කියන කාරණා දෙක අරන් බලනකොට භාග්‍යතුන් වහන්සේක ධම්මපදයක් දේශනා කරනවා සබ්බේ සංඛාරා දුක්ඛා සබ්බේ සංඛාරා අනිච්චා කියලා. මේ ලෝකේ හැම තැනම තියෙන අනිත්‍ය ධර්මතාවය. මා පොළවේ පස් තියෙනවා. පස් කඳු තියෙනවා. කවදාවත් පස් ටිකක් උරවලට දාලා ගෙවල් ඇතුලේ පරිස්සම් කරන්නේ නැහැ. මොකද හේතුව එක පස් එක වටින්නේ නැහැ. පඨවි ධාතුව. මේ කියන පඨවි ධාතුව ආල් බවටපත් වුණාම පළතුරු බවට පත් වුණාම ඒවම වළම්පියම් බවට පත් වුණාම ඒ පස් වලින් ගස් ඇදිලා ඒ පස් වලින්ම දව බාණ්ඩ ඇදුනාම දැන් මේ පටවි ධාතුව මොනතරම් පරිස්සම් කරනවද මේවට යතුරු දාලා කාමරවල ගබඩා කරලා හැම මොහොතක් ගානේ මේවා පරිස්සම් කරනවා හේතුව මේ පටවි ධාතුව දැන් වටිනවා එනම් මේ දුක සැප කියන කාරණා දෙක ඇත්තටම ලෝකේ පවතිනවාද කියලා බැලුවාම ඒ මේකක් ලෝකේ පවතින්නේ නැහැ. දුක කියලා එකක් පවතින්නේත් නැහැ සැප කියලා එකක් පවතින්නේ නැහැ. හැබැයි දුක කියලා මානසිකත්වයක් පවතිනවා. සැප කියලාත් මානසිකත්වයක් පවතිනවා. අපට මතකයික කතාවක් තියෙනවා. දුප්පත් මිනිසෙක් ඉඳලා තිනවා. ඒ දුප්පත් මිනිසෙක්ව පොහොසතේ ගිහිල්ලා එක්කගෙන ඇවිල්ලා හොඳ කෑම මේසයක් සූදානම් කරලා ව්‍යංජන 25ක් විතර හදලා බත් වර්ග 10ක් විතර හදලා මේසෙන් බාගෙට පළතුරු පුරවලා මේ ඉඟන්නට ඇවිල්ලා කන්න කිව්වාම මේ මිනිසයා වෙවුලනවා. කොතනින් පටන් ගන්නද කොතනින් ඉවර කරන්නද? අරකත් කනවා මේකත් කනවා, ඔඩක්කුවෙත් කෑම, අතෙත් කෑම, කටෙත් කෑම. මේ මිනිසයාට ඉවසීමක් නැහැ. මොකද්ද ප්‍රශ්නය? දවසකට එක වේලක්වත් හම්බ වෙන්නේ නැහැ. දවස් දෙකකට තුනකට සැරයක් කවුරු හරි පින්වත් එක්කලා බත් පාර්සලයක් දුන්නාම අනේ මේ සතියට පළවෙනි බත් පාර්සලය කියලා කාලා කොහෙන් හරි තැනකින් වතුර ටිකක් බීලා මේ මිනිසයා යාචකයෙක් වශයෙන් පාරමුදියා නින්නකොට අර එක පාරට වාසනාවේ දොරටු ඇරියා වාගේ එක මිනිසෙක් ඇවිල්ලා මේ මිනිසයා පෑරගෙන ගිහිල්ලා විශාල කැම මේසයක් සූදානම් කරලා කන්න කිව්වා. මේ මිනිසයාට ඉවස ගන්න බෑ. එක කකා ඉන්න ගම මේ අතටත් එකක් ගන්නවා, අර අතටත් එකක් ගන්නවා, සාක්කුවලත් පුරවලා, ඔඩක්කුවෙත් පුරවලා. දැන් අර ආම්පුතාට හිතනවා මෙන්න මේ මනුස්සයා කෑම ඉරවලා මැරෙයිද දන්නේ. මේ ඉඟන්න ගෙනල්ලා මරාගත්තයි කියලා අපිට මිනිමරුන් චෝදනාවක් එයිද දන්නෙත් නෑ. ඇයි ඒ තරම් මේ මනුස්සයා කෑම වලට කෑදරයි, කලබලයි? මෙන්න මේ මානසිකත්වය අපේ ජීවිතවල තනන්ත අප්‍රමාණ නැද්ද? කොච්චර ලැබුණත් අපට මදි, අපිට තමයි තියෙන්නේ. නමුත් ඒක ඉවස ගන්න බෑ. ඉවස ගන්න බෑ. ඒ තරම් අපි මේ ලෝකේ පංචකාමයන් පසුපස අඹාගෙන යනවා. අර යාචකයාගේ මානසිකත්වය තමයි අදත් අපට තියෙන්නේ. දැකීමෙන් සංසිඳෙන්නේ නැහැ, ඇසීමෙන් සංසිඳෙන්නේ නැහැ, රසයෙන් සංසිඳෙන්නේ නැහැ, ස්පර්ශයෙන් සංසිඳෙන්නේ නැහැ, සිතුවිලි වලින් සංසිඳෙන්නේ නැහැ අපි. ඒ යාචකයාට කාගන්න බැරුව බැරි ගැයිලා උගුරු දණ්ඩ වෙනකම්ම කාලා එතනම වැටිලා බුදියා ගත්තා. පස්සේ සේවකයෝ ඇවිල්ලා ඒ යාචකයා උස්සාගෙන ගිහිල්ලා කාමරයකට දාලා බොහොම විවේකසුවෙන් ඉන්න ඒ අවශ්‍ය පාසුකම් සැපෙව්වා. මේ මිනිසයා රෑවෙලා හැරිලා හරි මාංශී තේටි නැවත මේ මිනිසයා අරගෙන ගියා රෑ කෑමට අර වාගෙම කෑම මේසයක්. ව්‍යංජන 25ක් විතර තියෙනවා. මේසෙන් භාගයක් විතර පළතුරු තියෙනවා. මේ මිනිසයාට තියෙන ආසාව වැඩිකමට නැවත කාගෙන කාගෙන ගියා. සේරම ටික කෑවා. කලන්ත ඇදලා සී නැති වෙනකම්ම කෑවා. නැවත මේ මිනිසයා නින්දට ගියා. මේ විදිහට දවස් දෙක තුනක් කරනකොට දැන් අර මිනිසකර කලබලකාරීත්වය නැහැ. වාඩි වෙලා බොහොම පිළිවෙලට කනවා, ප්‍රමාණිත කනවා. දැන් මේ මනුස්සයා සම්පූර්ණයෙන්ම සංවර වෙලා ඇයි සේරම කන්න ඕන කියන මානසිකත්වේ නැහැ. සති දෙකක් විතර යනකොට කෑමට එන්නේ නැහැ මේ මනුස්සයා. බලෙන් අතින් අල්ලලා ඇදගෙන එනවා එන්න එන්න කෑම කන්න. බෑ පස්සේ කමු නෑ නෑ කෑමට එන්න කියලා ඇදගෙන ඇවිල්ලා කෑම දෙනවා. මාසයක් විතර එනකොට මේ මනුස්සයා කන්නේ දැන් මිනිස්සු කුලියට දාමලා බලෙන් කවවනවා. මාස එකමාරක් යනකොට 12 වෙනකොට මේ මනුස්සයා අඬනවා. අර අම්මා තාත්තා මරුණාම විලාප කිය කිය අඬනවා වාගේ. අනේ කෑම වලින් මට අකුසල පරිසම් දෙනවා. අනේ දෙවි දේවතාව මාව බේරගන්න. කෑම වලින් තමයි කවදරි දවසක මං කාලා මැරෙන්නේ කියලා කෑගගා අඬනවා. මොකද්ද ප්‍රශ්නය? කෑම වෙලාව දකින්නකොට මේ මිනිසයා කම්පා වෙනවා. දැන් දන අර මිනිස්සු බලෙන් මට කවන බව. අඬහඬ කෑම කනවා, විලාප කිය කිය කෑම කනවා, අකමැත්තෙන් කෑම කනවා. මොකද්ද ප්‍රශ්නේ කියලා බලනකොට මේ මිනිසයා මේ කෑම නිසා විශාල දුකටපත් වෙලා, කම්පාවටපත් වෙලා. හාම්පුත ඇවිල්ලා කියනවා, පොඩ්ඩක් ඉන්න, අද වට චිත්‍රපටියක් පෙන්නනවා. මොකද්ද චිත්‍රපටිය කියලා බැලුවාම තිරයක් දාලා ඒ තිරෙන් පෙන්වුවා චිත්‍රපටිය ඒක තමයි මේ ඉගන්නා පළවෙනි දවසේ ගෙදරට ඇවිල්ලා කෑම කන චිත්‍රපටිය මේසේ උඩ නැගලා පුරාවට ඇවිදිනවා සාක්කුවලට දානවා මේක එකක් කකා ඉනවා අත් දෙකෙත් කෑම අරගෙන මේ මනුස්සයා කටිනුත් කනවා අතිනුත් කනවා කකුලෙනුත් කෝපමින් අල්ලම් කරනවා මෙන්න මේ චිත්‍රපටිය දැක්කාම අන්තිම චිත්‍රපටියත් පෙන්නනවා බත් කියන වෙලාව හැයෙනකොට මේ මිනිස්සු ආඬනවා කෑගානවා බේරගන්නෝ කියලා කෑගානවා පාර යන මිනිස්සු තන මිනිස්සෙක්ව මරන්න හදනවා කියලා නෑ කෑම දෙන්න හදන්නේ කෑමට යමෝ කියනකොට මිනිස්සයා කකුල් අල්ලලා වැඳලා ඉල්ලනවා බෑ මට බෑ කෑම කන්න බෑ මට බෑ කියලා ආඬනවා කෑගානවා මෙන්න මේක තමයි යථාර්ථය මේ දුක සැප කියන ධර්මතාවය අපේ ජීවිතවල මෙන්න මේ ආකාරයටයි පවතින්නේ. ස්පර්ශ කාමය අවශ්‍ය වෙනකොට කසාද බඳ ගන්නවා. අපිට මේක පිනවලා ඉවරයක් නෑ. පිනවලා ඉවරයක් නෑ. මේක විඳලා විඳලා කාලයක් යනකොට දැන් අපට ස්පර්ශය තියා ගෙවල් දොරවල් දකින්නවත් කැමති නෑ. දැන් ඉල්ලන්නේ මානකම. අතන කඩිනුත් කෑම කනවා මෙතන කඩිනුත් කෑම කනවා කොච්චර රසට උයලා තිබුණත් කඩවල් ගාන යනවා ඇයි අර පරණ තෙල් වලින් අදන කෑම වලට අපි ගොඩාක් කැමති පාර දිගේ කකා ඇවිදලා කාලයක් ගිහිල්ලා තෙල් වැඩි වෙලා ලේවල දිය වැඩියාව ඇති වෙලා අපට දැන් අධිරුධිර පීඩනය ඇති වෙලයි කියලා කිව්වාම කඩවල් දකින්නවත් දැන් අපි කැමති නැහැ. කඩේකට යමු කැම කන්න කිව්වාම හඬනවා. බෑ මට යන්න බෑ. ආවත් කිසිම දෙයක් කන්නේ නැහැ. මෙන්න මේ කියන මානසිකත්වය තමයි මේ දුක කියන සැප කියන මේ කියන ධර්මතාවය තුල පවතින්නේ. ඇසෙන හැම දෙයක් තුළින්ම අපට බලාපොරොත්තුවක් තිබුණාම දුකක් ඇති වෙන්නේ නැද්ද? අපි දකින හැම දෙයක් තුළින්ම දුකක් තියෙනවා. ඇයි බලාපොරොත්තුවක් තියෙනවනේ අපට? පුතාට විවාහ කරලා තියන්න ඕනේ, දුවට විවාහ කරලා තියන්න ඕනේ කියලා විශාල වශයෙන් අපට කැමැත්තක් තියෙනවා. ඒ පිළිබඳ සතුටකුත් තියෙනවා. හැබැයි පුතත් බැඳා, දුවත් බැඳා, දැන් දෙමාපිය වාඩි වෙලා අඬනවා. මොකද්ද දැන් එකම ප්‍රශ්නේ බඳින්න ඕනේ කියන එක දැන් බැඳලා ඉවරනේ. නෑ, ඒ කට්ටියට දරුවෝ නෑ. මුණුබුරෙක් නෑ, මිනිබිරියක් නෑ. දැන් මේක ගැන හිතලා දුක් වෙනවා. බලනකොට මේකේන සැප දුක කියන ඒ අටලෝදාම තාම අපි තුල පවතිනවා. අපේ ජීවිතේ පවතිනවා. බන් බැන්දේ නෑ, මෙයා තනි කඩේ කළා ඉන්නවා, කවදරි අසරණ වෙනවයි කියලා එදා ඇඬුවා. ප්‍රශ්නේ විසඳුනා, සහකාරියේ පැමිණියා, සහකරුවෙකුත් පැමිණියා. දැන් තියෙන ප්‍රශ්නය විවාහ වුණා කියන එක නෙමෙයි, දරුවෝ නෑ කියන ප්‍රශ්නය. කාලයක් යනකොට දරුවෙකුත් හම්බෙනවා. දැන් ඉතින් සෑයමටපත් වෙන්න පුළුවන්. දැන් ඉතින් අපට මාන වෙනවා නම් මාන වෙන්න පුළුවන්. නැත්නම් අපට සිල් සමාදන් වෙලා උපාසක උපාසිකාවන් වශයෙන් ජීවත් වෙන්නත් පුළුවන්. හැබැයි ආයි අඳනම අවුරුදු 10ක් 15ක් යනකොට මොකද මේ දරුවෝ සංවර නැ, දෙමව්පියන්ට කීකරුන හරි දඩබ්බරයි, පාරවල් ගාන ඇවිදිනවා, අරක් බොනවා, අනවශ්‍ය දේවල් කරනවා කියලා දැන් දරුවෝ යහපත් නැහැ කියලා තඬන්නේ නැද්ද? අපිට දරුවෝ නැහැ කියලා අපි හඬුවා, දෙවි දේවතාවන්ට පූජා පැවැත්තුවා, ඒ ආරාධනා වටි දුන්නා. දැන් අපට දරුවෝ හම්බ වුණා, සෑයීමටපත් උන්නේ නැහැ. ඒ දරුවෝ ලොකු වුණා, විවාහ වුණේ නැහැ කියලා ප්‍රශ්නයක් ආවා, සෑයීමටපත් උනේ නැහැ. විවාහයටපත් උනා, ඒත් සෑයීමටපත් උනේ නැහැ. දරුවොත් නැහැ, දැන් දරුවොත් හම්බ වුණා, ඒත් සෑයීමටපත් උන්නේ නැහැ. ඒ දරුවෝ දැන් දඩබ්බරයි, අපට ඕන විදියට නැහැ. දැනුත් සෑයීමටපත් වෙලා නැහැ. එහෙනම් කවදද අපි සෑයීමටපත් වෙන්නේ? අපි මේ මිනිසත් භවය පුරාවට මෙන්න මේ කියන චරිතය නෙමෙයිද රඟපාලා තියෙන්නේ? දුක සැප කියන මේ අන්ත දෙක තුල නෙමෙයිද අපි ජීවත් වෙලා තියෙන්නේ? අපගේ ජීවිතයේ පුරාවටම අපි මේකේන ධර්මතාවයේ තමයි ගනුදෙනු කරලා තියෙන්නේ. මේකේන ධර්මතාවයේ තුල තමයි ජීවත් වෙලා තියෙන්නේ. එහෙනම් මේකේන සැප දුක කියනක බලාපොරොත්තු නිසා ඇතිවෙච්ච ධර්මතාවයක් මෙන්න මේ දේවල් මේ විදිහට තියෙන්න ඕනේ කියලා ඉතනවා අන්න ඒ දේවල් ඒ විදිහට වෙන්නේ නැහැ. ඒ නිසා තමයි මේ දුක කියන අන්තයත් සැප කියන අන්තයත් නිර්මාණය වෙලා තියෙන්නේ. මේවා කවුරුත් හදපුවා නෙමෙයි අපි හදපුවා. අපි නඩත්තු කරන ධර්මතාවයන් මේවා. එහෙනම් ලෝකය හැමදාම අපි මේකේන හටලෝ ධාම තුල තමයි ජීවත් වෙන්නේ. මේ හටලෝ ධාම තුල තමයි අපි දුක් විඳින්නේ. අද අපේ වයසත් එක්ක බලනකොට අපට ලොකු බලාපොරොත්තු නැහැ. අපට ලොකුවට මොකුත් ගන්න අදහසකුත් නැහැ. කිසිම දෙයක් අල්ලාගෙනත් නැහැ. අත්තරින්න දෙයක් ඉතුරු වෙලත් නැහැ. හැබැයි තාම සෝතාපන්න වුණෙත් නැහැ. මොකද්ද ප්‍රශ්නේ කියලා බලනකොට අපි මේකින අටලෝ ධාම තුල ජීවත් වෙනවා. අටලෝ ධාමෙන් තාම නිදාසුන් නැ. මෙන්න මේ ප්‍රශ්නේ අපේ ජීවිතවල තාම තියෙනවා. අපි දකින හැම දෙයක් වලම අපට කැමැත්තක් නැද්ද, අකමැත්තක් නැද්ද? දකින හැම දෙයක් වලින්ම දුකක් සැපයක් නැද්ද? පිරිසිදුට පිළිවෙලට තියෙනවනේ අපි සතුටුයි, අපිට සැපයි ඒක. අදයි අපිලිවලට තියෙනවා නම් අපි බලාපොරොත්තු වෙන විදියට තියෙන්නේ නැත්නම් අපිට දුකයි දැන් මේ ප්‍රශ්නය. එහෙනම් ජීවිත කාලය පුරාවටම අපි මේ ඇසෙන් දකින හැම තැනම මේකෙන දුකයි සැපයි අපි නඩත්තු කරනවා, පෝෂණය කරනවා. ඇයි මේ අඩුපාඩු අපට තේරෙන්නේ නැත්තේ? අපි ලබාපු මිනිසත් භවයට මේකින දුර්ලකම් අපි නිවැරදි කරගන්න එපාය. මේ ලබාපු මිනිසත් භවේවත් රාත්‍රලා පිරිනිවන් පාන්න. එහෙනම් මේ හැම දෙයක්ම ලස්සනට තියෙන්න ඕනේ. මේ හැම දෙයක්ම පිළිවෙලට තියෙන්න ඕනේ. මේවා නඩත්තු වෙන්න ඕනේ. මේවා විනාශ කරලා බෑකින මේ හැම තැනම අපි සැපනමේද නඩත්තු කරන්නේ. අපි දන්නේ නැහැ අපේ ජීවිතයේ මේ අටලෝ ධාම තමයි සම්පූර්ණයෙන්ම පවතින්නේ කියලා. මේ අටලෝ ධාම තුල තමයි අපි ගනුදෙනු කරන්නේ. මේ පුංචි කාරණාව අපට තේරිලා නැති වෙන්න පුළුවන්. ඇයින දේවල් වල මොනතරම් මේ සැප කියන එක දුක කියන එක පවතිනවද? බැරි වෙලාවත් අපි කැමති නැති දේක් කිව්වම අපට තරහා යන්නේ නැද්ද? බැරි වෙලාවත් අපේ කන් වලට ඇහෙනවා නින්දාවක් අපහාසයක්. අපි බලාපොරොත්තු වෙන දේ ඇහෙන්නේ, බලාපොරොත්තු නොවන දේ ඇහෙනවා. දැන් අපි වාම කම්පා වෙන්නේ නැද්ද? අපේ ජීවිතවල අනන්ත අප්‍රමාණ මේකින ධර්මතාවයන් තමයි අපි ගනුදෙනු කරලා තියෙන්නේ, නඩත්තු කරලා තියෙන්නේ. අපේ දුර්වලකම් මේවා. එහෙනම් මේ ඇයෙන හැම දෙයක් තුළින්ම දුකක් තියෙනවා, සැපයක් තියෙනවා. මෙන්න මේ අටලෝ ධාම දකින්න ඕනේ. මිනිස්සු මට බයිනවා නෙමෙයි, නිඳා කරනවා නෙමෙයි, අපහාස කරනවා නෙමෙයි. දුක කියන අටලෝ ධාම ක්‍රියාත්මක වෙමින් පවතිනවා. මෙන්න මේක දකින්න එපාය. ප්‍රශංසා කරනවා, ගෞරව කරනවා, අපට ගුණකතන කරනවා, ඒවා නෙමෙයි දකින්න ඕනේ. අපි සැප කියන අටලෝ ධාම නඩත්තු කරනවා. සැප කියන අටලෝ ධාම මේ ශ්‍රවණය තුළින් ක්‍රියාත්මක වෙනවා. මෙන්න මේ අටලෝ ධාම දකින්න එපාය. එහෙනම් අපේ ජීවිතවල අනන්ත අප්‍රමාණ මේ ඇසෙන දේවල් තුළ මේ කියන අටලෝ ධාම පැවතුනා. මේ වෙනකොටත් පවතිනවා. එහෙනම් අපේ ජීවිතවල මේකෙන දුර්වලකම් අපි නිවැරදි කරන්නට කුමක් කළ යුතුද? මේ අටලෝ ධාම මේ විදිහට ගනුදෙනු කරන බව දැනගෙන සීයෙන් ඉන්නට ඕනේ. මෙච්චර කාලයක් අපි විවිධ කමඨාන් වැඩුවා, මෙච්චර කාලයක් විවිධ ගුණධර්ම වැඩුවා, මෙච්චර කාලයක් විවිධ මානසිකත්වලින් අපි පසු වුණා. හැබැයි දැන් අපි අටලෝ ධාම කියන මානසිකත්වයෙන් පසු වෙන්නට ඕනේ. මේ ලෝකයේ හැම තැනම ගනුදෙනු කරන්නේ අටලෝ ධාම කියන එක පිළිබඳව 100න් ඉන්නට ඕනේ. පේන්නේ මොනවද? හැම තැනම අටලෝ ධාම. මිදුලට ගිහින් බලනකොට ලස්සන ගස් කොළන් තියෙනවා. ඒවා පිළිවෙලයි පෑදිලි. දැන් මේ තුලින් සතුටක් අටගත්තොත් අටලෝ ධාමේ සැපකින අන්තේ නෙමෙයිද මේ ගනුදෙනු කරන්නේ? අනේ ලස්සන මල්ගා කවුද නැ මේක උදුරලා විසි කරලා උදළු ගාලා කපලා බලන්න මේක අත්ත කඩලා දැන් අපට දුක දැනෙනවා. එහෙනම් අපි ඉන්නේ අටලෝ ධාමේ දුක කියන අන්තයේ. පරිසරය පිරිසිදු කරලා, ගෙවල් දොරවල් පිරිසිදු කරලා, අපිත් පිරිසිදු වෙලවා, ගොඩාක් පිරිසුද්දෙන් ඉන්නවා. ඒකට මං කැමතියි කියන දේ තුලින් අපි මේ දුක සැප කියන අටලෝ ධාම තමයි නඩත්තු කරන්නේ. අපි හැමෝම කවදරි දවසක තුන්තරා බෝධියකින් පිරිනිවන් පාන්නට ඕනේ. අපගේ බෝධිය රාත් බෝධිය වෙන්න පුළුවන්, පච්චේක බුද්ධ බෝධිය වෙන්න පුළුවන්, අපේ බෝධිය සම්මා සම්බුද්ධ කියන තථාගත බෝධිය වෙන්න පුළුවන්. හැබැයි මේ කියන හටලෝ දාමට අනුව අපේ තුන්තරා බෝධියකින් එක පිරිනිවන් පාන්න නම් මේ කියන හටලෝ දාමෙන් නිදහස් වෙන්න ඕනේ නේද? අපි මේකේන අටලෝ දාමින් නිදාස් වෙන්නේ නැතුව ඒකේන මාර්ගඵල ඥානය අපට ලැබෙන්නේ කොහමද? අපි මේ ජීවත් වෙන්නේ හැම මොහොතක් තුළම අටලෝ දාම පෝෂණය කරමින් නේද? දකින්න හැම දෙයක් තුළම මේකේන දුක සැප කියන අටලෝ දාම තමයි පවතින්නේ. ඒ දාම තමයි ගනුදෙනු කරන්නේ අපි. මෙච්චර කාලයක් අපි සම්මාදිට්ඨිය වඩන්නට ඕනේ, සම්මාදිට්ඨියෙන් ලෝකය දකින්නට ඕනේ, සම්මාදිට්ඨියෙන් අපි ජීවත් වෙන්න ඕනේ කියලා හිතුවා මිසක් මේ සම්මාදිට්ඨිය කියන්නේ කුමක්ද කියන එක ගැන අපි හිතුවද, කල්පනා කළාද? අපගේ ජීවිතවල මේ කියන සම්මාදිට්ඨිය තමයි අපි දකින හැම රූපයක් තුළම තියෙන අටලෝ දාම. හැම දෙයක් තුළින්ම එක්කෝ අටලෝ දාමේ දුක ඇති වෙන්න පුළුවන්, එහෙම නැත්නම් සැප ඇති වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ලාභයක් ලැබෙන්න පුළුවන්, නැත්නම් අලාභයක් ලැබෙන්න පුළුවන්, එහෙම නැත්නම් අපට නිന്ദාවක් ලැබෙන්න පුළුවන්, එහෙම නැත්නම් ප්‍රශංසාවක් ලැබෙන්න පුළුවන්, එහෙම නැත්නම් කැමැත්තක් ඇති වෙන්න පුළුවන්, එහෙම නැත්නම් අකමැත්තක් ඇති වෙන්න පුළුවන්. අපගේ ජීවිතයේ අනන්ත අප්‍රමාණ මේකේන අටලෝ දාම ක්‍රියාත්මක වෙලා අදත් අපි නැවත ඉපදෙන්න සුදුසුකම් ලැබලා ඉන්නේ මේකේන අටලෝ දාම තුළ නෙමෙයිද? අපි අපේ ජීවිතවල අම්මට කැමති වුණා, තාත්තට කැමති වුණා, දෙමව්පියොත් එක්ක ජීවත් වෙන්න කැමති වුණා, ගමේ ජීවත් වෙන්න කැමති වුණා, ඒ පරිසරයට කැමති වුණා. අපි අපේ ජීවිතය මේකින සියලුම දෙනා එක යන්න ගමන් කරන්න කැමති වුණා. නමුත් අපේ ජීවිතවලට සහකරුවෙක් සහකාරියක් වෙනකොට අපි නොදැනුවත්වම ඒ කට්ටියට බැඳෙනකොට දැන් ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා. මේ හැම දෙනාම අකමැත්තෙන් වුණත් අත්හරින්නට ඕනේ. කිසිම කෙනෙක් එක්ක අපට ගනුදෙනු කරන්න බෑ. මෙන්න මේකේන අටලෝ දාම අපි තේරුම් ගන්නට අවශ්‍යයි. අපි මේ ගස්කොළන් දකින්නවා, ගෙවල් දොරවල් දකින්නවා, බඩුමුට්ටු දකින්නවා, මිනිස්සු දකින්නවා නෙමෙයි, හටලෝ දාම දකින්නවා කියන එක පිළිබඳව සිහිය පවත්වන්නට ඕනේ. හැම තැනම තියෙන්නේ අටලෝ දාම. අටලෝ දාමෙන් නිදාසෙච්ච කෙනෙක් මේ ලෝකයේ කිසිසේත්ම හොයාගන්න බැරි තරම් එහෙම කෙනෙක් ඉන්නව නම් එයා ඒකාන්ත වශයෙන්ම රාත්පලයට පත් වෙච්ච මාරාතන් වහන්සේ නමං. එහෙනම් අපේ ජීවිතවල අපි මේ ජීවත් වෙන පරිසරය පුරාවටම අටලෝ දාම නම් ගනුදෙනු කරන්නේ. අපිත් මේ අටලෝ දාමේ සැප දුකත් එක්ක නම් මේ යුද්ධය අල්ලන්නේ. ඒ කියන්නේ තාම අපි භවගාමී. ලුණු ඇඹුල් තිබිලා හොඳට රසවත්ව කෑම හදලා දුන්නාම ඒ කියන්නේ එතනට කැමැත්තක් ඇති වෙනවා නේද? ලුණුත් නෑ, ඇඹුලුත් නෑ, පැනිරසත් නෑ, කිසිම අරයක් නෑ. දැන් අකමැත්ත කියන අන්තගාමි වෙන්නේ නැද්ද? දැන් මේ අටලෝ දාම තමයි නඩත්තු කරන්නේ. කැමැත්ත අකමැත්ත කියන ධර්මතාවය තුළ තියෙන්නේ අටලෝ දාම නම් අපි ඒ අටලෝ දාමත් එක්ක නම් ගනුදෙනු කරන්නේ. ඒ කාන්ත වශයෙන්ම අපි මේ ලබාපු මිනිසත් භවයේ තුළම ඒකින අටලෝ දාමින් නැවත භවයක් අදලා ඉවරයි. සමහර වෙලාවට අපි එක්කෙනාට එක්කෙනා මූණ දීලා කතා කරන්නේ. ඒ කියන්නේ යා අටලෝ දාම තුළ ජීවත් වෙනවා කියන එක නේද? පෙර සංසාරේ අම්මෙක්ලා තාත්තෙක්ලා ඉපදිච්ච නැති කෙනෙක් නැත්නම් හැමෝම මේ ලෝකේ ඥාතියෝ මිත්‍රයෝ නම් අපගේම දරුවෝ නම් අපට අමනාප වෙන්න කෙනෙක් ඉතුරු වෙලා ඉන්නවද? පලිගන්න දෙයක් ඉතුරු වෙලා තියෙනවද? ඇයි මේ යථාර්ථය දකින්නේ නැත්තේ? අපේ ජීවිතවල අනන්ත අප්‍රමාණ මේ කියන දුර්වලකම් පවතිනවා. මේ වෙනකොට මේ කියන දුර්වලකම් පෝෂණය කරමින් තමයි අපි ජීවත් වෙන්නේ. මේ කියන අටලෝ දාම අපගේ දෛනික ජීවිතයේ දෛනික කටයුතුල අපි ස්පර්ශ කරන්නට ඕනේ, දකින්නට ඕනේ. එහෙම ධර්මතාවයක් අපිටල ක්‍රියාත්මක වෙන බව අපි දැනගන්නට ඕනේ. එහෙම වුණොත් විතරයි මේ කියන අටලෝ දාමින් නිදහස් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් කවදාවත් නිදහස් වෙන්නම් වෙන්නේ නැහැ. එහෙනම් දැන් ඉඳලා අපිට කමඨානක් වඩන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ කමඨාන තමයි දකින්න හැම දෙයක් තුළින්ම අටලෝ දාම දකින්න. සමහර වෙලාවට අපි ලාභෙන් දකිනවා, අනේ මේ ගස් ටික හොලා අපිට පාඩුවක් උනේ නැහැ, මල්ලාදිලා තියෙනවා, බුදුන් වහන්සේට පූජා කරන්න පුළුවන්, මේ මල් වලින් වැඩක් ගන්න පුළුවන්. දැන් මේ මල් වලින් අපි ලාභයක් දකිනවා, අලාභයට ප්‍රතික්ෂේප කරනවා. ඒ කියන්නේ අටලෝ දාම නඩත්තු කරනවා. හැම තැනම තියෙන සෑම නාම රූපයක් තුලින්ම මේ කියන හටලෝ දාම අපට පිළිඹු වෙනවා. ඒ කියන හටලෝ දාම නිතර නිතර නාම රූප වලින් කතා කරලා අපට දැනුවත් කරනවා. එහෙනම් අපේ ජීවිතවල අනන්ත අප්‍රමාණ මේ දකින්න දේවල් තුල මේ අටලෝ දාම තිබුණා. නමුත් අපි ගණන් ගත්තේ නැහැ. අපි ඒවා හරියට ස්පර්ශ කළේ නැහැ. නිරෝධ කරගත්තේ නැහැ. ඒ නිසා මේක වෙනකොටත් අපි මිනිස්සුත් භවයේ ඉපදිලා. එහෙනම් දැන් ඉඳලා දකින්න හැම දෙයක් තුළින්ම නාම රූපේ නෙමෙයි දකින්න ඕනේ, අටලෝ දාම. ඇසෙන හැම ප්‍රශ්නයක් තුළින්ම අපි අසන්නට ඕනේ, ඒක ඇයෙන දේ නෙමෙයි, අටලෝ දහම. දැනෙන දේ හැඟෙන දේ තුළ අපි ස්පර්ශ කරන්නට ඕනේ, අටලෝ දහම. සිතන සිතුවිලි වලින් පවා අපි ගනුදෙනු කරන්න ඕනේ, අටලෝ දහම. මෙන්න මේකෙන මානසිකත්වය තමයි අද අපේ වර්තමානයේ අවසාන කමඨාන. අසකන දිව නාසය සමසිත කියන ආයතන හය තුළින් අපි මේ කියන අටලෝ දාම දැනගෙන කටයුතු කළාම හැම මොහොතක් ගානේ අටලෝ දාම ක්‍රියාත්මක වෙනවා කියන එක දැනගෙන කටයුතු කළාම ඒකාන්ත වශයෙන්ම rahat වෙලා පිරිනිවන් පානවා. එහෙනම් අපේ ජීවිතවල අනන්ත අප්‍රමාණ මෙවැනි දුර්වලකම් තියෙනවා, අනන්ත අප්‍රමාණ වැරදිච්ච තැන් තියෙනවා. එහෙනම් දැන් ඉඳලා මේකේන දුක සැපකේන අටලෝ දාම දැනගෙන ක්‍රියාත්මක වෙන්න ඕනේ. දැන් ඉඳලා මේකේන අටලෝ දාම දාමට අනුව අපගේ චරිතය නිවැරදි කරන්නට ඕනේ. එහෙනම් අපේ ජීවිතවල අපට වැරදිච්ච අවස්ථා අනන්තයි, අප්‍රමාණයි. මොකද හේතුව තේ එකක් බොන්න ගියත් මේකේන හටලෝ දාමත් එක්ක නෙමෙයිද අපි ගැටෙන්නේ. නිදාගන්න විවේකයට කියලා කාමරයට ගියාම කොට්ටවුරේ මාරු කරලා තියෙනවා, හෝදන්න ගලවලා තියෙනවා, නැවත දාලා නැ. දැන් එතන ගැටීමක් ඇති වෙනවා. ඒ තුලින් අපේ කැමැත්ත අකමැත්ත නෙමෙයිද ඒ හටලෝ දාම නෙමෙයිද ගනුදෙනු කරන්නේ. තේක දෙනවා, සීනි දාලා නැ, තරහා යනවා, මේක බොන්න පුළුවන්ද මැටි වතුර වාගේ, නැවත ජීවිතේ කවදාවත් තේ බොන්නේ නැහැ කියලා තේ වලට වෛර බැඳ ගන්න නැද්ද? පුංචි කාලේ ඉඳලා බොන්න පුළුවන් නම්, මේ මෑතක වෙනකම් බොන්න පුළුවන් නම්, දැන් බොන්නේ නැත්තේ තමන්ගේ දියවැඩියාව නිසා. අර සීනි නැතුව තේ ලැබෙනවා, ඒ තේ වලට තමන් කැමති නැ, ඒ ద్వේෂය නිසා, ඒ තරහ නිසා, ඒ තේ පිළිබඳව තියෙන වෛරය නිසා ජීවිත කාලෙම තේ බොන්නේ නැ කියන මානසිකත්වය හදනවා. ඒ තේ පිළිබඳව තියෙන ඒ තරහව, ඒ කියන ద్వේෂය අපි නිවැරදි කරගන්නේ. අපේ ජීවිතවල මෙන්න මේ කියන කාරණා අනන්ත අප්‍රමාණ පවතිනවා. අපට වැරදිච්ච අවස්ථා කියලා නිම කරන්න බැරි තරම් යමක් ගත්තාම ගත්ත දේ ගත්ත තැනක තිබ්බේ නැති වුණාම අපට තරහා යන්නේ නැද්ද? එහෙනම් මේ ලෝකයේ අනිත් අයගේ චරිතවලට පවා අපි ගැටෙනවා, අපි කම්පා වෙනවා. ඒ අයගේ චරිතය පවා අපට ඕන විදිහට හදාගන්න අපි උත්සාහ කරනවා. මේකේ හැම තැනම තියෙන්නේ අටලෝ දාම. එහෙනම් සෑම මොහොතක් ගානේ අපි මේ අටලෝ දාමත් එක්ක කටයුතු කරනකොට, ඒ අටලෝ දාමත් එක්ක ජීවත් වෙනකොට අපි කොහොමද සසරෙන් එතර වෙන්නේ, පිරිනිවන් පාන්නේ? අපි මේ දකින හැම දේ තුළින්ම දුක සැප කියලා එකක් නඩත්තු කරනවා. අපි දකින හැම දෙයක් තුළින්ම නින්දා ප්‍රශංසා කියලා එකක් නඩත්තු කරනවා. අපි දකින හැම දෙයක් තුළින්ම ලාභය අලාභය කියලා එකක් නඩත්තු කරනවා. අපි දකින හැම දෙයක් තුළින්ම කැමැත්ත අකමැත්ත කියලා එකක් නඩත්තු කරනවා. බඩමුට්ටු දකින්නකොට අනේ මේවා වටිනවයි කියලා අතගාන්න නැද්ද? පරිස්සම් කරන්නේ නැද්ද? ඒවා පරිස්සමෙන් ඒවා නැවත නැවත මෙනෙහි කරන්නේ නැද්ද? මොකද හේතුව මේවා දාලා යන්න දුකයි. යකඩ කෑලි වටිනවා, ප්ලාස්ටික් කෑලි වටනවා, ලී කෑලි වටිනවා. මේ ලෝකේ වටින් නැති එකක් නෑ. හැම දෙයක්ම වටිනවා. එහෙනම් දකින හැම දේ තුළින්ම මේ ලාභ හලාභ නෙමෙයිද මෙනෙහි කරන්නේ? එහෙනම් මේක දීලා බෑ, මේක අත්හැරලා බෑ, මේක දන් දීලා බෑ, මේක කාටවත් පූජා කරලා බෑ. හේතුව මේක 25000ක් වටිනවා. දැන් මේ කියන ධර්මතාවය අටලෝ දාමට එකඟ වෙලා නැද්ද? එනකොට ගෙනාවේ නැත්තම් යනකොට ගෙනියන්නත් බැරි නම් ඇයි මේ පුංචි කාලය තුළ මේ වටිනාකම, මොකටද මේ වටිනාකම අල්ලාගෙන නැවත නැවත ඉපදීමක් නිර්මාණය කරන්නේ? මෙන්න මේ කියන ධර්මතාවය තමයි අපි අපගේ ජීවිතවල තේරුම් ගන්නට ඕනේ. රස නැත්තම් කන්න බෑ, අටලෝ දාමට ගැටෙනවා. රස නැත්තම් බොන්න බෑ, අටලෝ දාමට ගැටෙනවා. පිරිසිදු නැත්තම් ඉන්නේ නැහැ, අටලෝ දාමට ගැටෙනවා. මෙන්න මේකේන අටලෝ දාම තේරුම් අරගෙන අදා ගන්නට අවශ්‍යයි. එහෙනම් රස ගත්තාම, ගන්ධය ගත්තාම, අනේ හරි ගඳයි, දාඩිය ගඳයි, පිරිසිදු නැහැ, මේවා ඕදලා නැහැ කියලා ඒ ගඳ නිසා අපි ඒ කැමැත්ත අකමැත්ත කියන අන්තයේ ගැටෙන්නේ නැද්ද? දුකසප කියන අන්තය තුල ගැටෙන්නේ නැද්ද? හැම මොහොතක් ගානේ මේකේන අටලෝ දාම තුල තමයි ජීවත් වෙන්නේ. මේකේන අටලෝ දාම තුල තමයි අපි පවතින්නේ. මෙන්න මේ පුංචි දේ අපට තේරිලා නැහැ. එහෙනම් අපේ ජීවිතවල අනන්ත අප්‍රමාණ වැරදුනා, අනන්ත අප්‍රමාණ අපගේ දුර්වලකම් නිසා අපි සසරේ ඉපදීම නිර්මාණය කළා. දැන් එහෙම වෙන්න බෑ. දැන් මේකින දුර්වලකම් අපි නිවැරදි කරන්නට ඕනේ. මේ ලබාපු මිනිසත් භවේවත් රාත් වෙලා පිරිනිවන් පාන්න වැරදුනා ඇති. දැන්වත් අපි ඒවා නිවැරදි කරගනිමු. මේ දකින හැම තැනම හටලෝ දාම තියෙනවා, දුක සැප කියන දාම තියෙනවා. ඒකින හටලෝ දාම අපි නිදාසෙන්නට ඕනේ. ඒකින දුර්වලකම් නිවැරදි කරන්නට ඕනේ. දැන් ඉඳලා මේ එකක් ගැනවත් හිතලා දුක් වෙන්න එපා. කිසිම දෙයක් ගැන හිතලා සන්තෝෂ වෙන්න එපා. මේ හැම එකක්ම තාවකාලිකව පැවතිලා නැති වෙලා යන දෙයක්. එහෙනම් අපේ ජීවිතවල අනන්ත අප්‍රමාණ දේවල් අපි නඩත්තු කරන්නේ මේ දුක සැප කියන අන්තයට සාපේක්ෂව නෙමෙයිද? මෙන්න මේ මොහොත වෙනකොට අපි අනන්ත අප්‍රමාණ දේවල් අල්ලාගෙන නඩත්තු කරනවා. අනේ මේක දුකයි, මේක අපට හරියන්නේ නැහැ කියලා අත්හරිනවා. අනේ මේක සැපයි කියලා අපි ඒවා අල්ලාගෙන නඩත්තු කරනවා. අටලෝ දාමට තාම අසු වෙනවා. එහෙනම් අපේ ජීවිතවල මේකින හටලෝ දාම හැම මොහොතක් ගන්නේ තියෙනවයි කියනක අපි තේරුම් ගත්තට මදි. ඒක තුල ජීවත් වෙන්න ඕනේ. හැයෙන හැම මොහොතක් ගන්නෙම මේකින හටලෝ දාම තියෙනවා. බැරි වෙලාවත් අපි කැමති නැති සින්දුවක් යනවනම්, ඒකේ අසංවර ලෙස රඟපාන සින්දුවක් යනවනම්, ඒක දැක්කව පුදුමාකාර විදිහට කැළඹෙන්නේ නැද්ද? මෙන්න දැන් අපේ හටලෝ දාම අපි තුල තියෙන බව ඔප්පු වෙලා ඉවරයි. කැමැත්තක් ඇති වෙනකොට, අකමැතිමත්තක් ඇති වෙනකොට, නින්දාවක් ප්‍රශංසාවක් ඇති වෙනකොට, ලාභයක් අලාභයක් නැති වෙනකොට, දුකක් සැපක් ඇති වෙනකොට, එහෙනම් ඒ හැම මොහොතක් තුළම මේකේන අටලෝ දහම පවතිනවා. එහෙනම් දකින හැම මොහොතක් ගානේ, ජීවත් වෙලා ඉන්න හැම මොහොතක් ගානේ දුට්ටියෙන් අපි හදන්නට ඕනේ මේකේන අටලෝ දාමෙන් නිදාසන ක්‍රමවේදය. අපේ දැක්මෙන් අපි අටලෝ දාමෙන් නිදාසෙන්නට ඕනේ. හැම මොහොතක් ගානේ මේ අසු වෙන ක්‍රමවේදයයි තියෙන්නේ. ඇසෙන දේවල් නිසා මීරි දේවල් අයනකොට මොනතරම් අටලෝ දාමට අවු වෙනවද? අමීරි දේවල් අයනකොට මොනතරම් අටලෝ දාමට අවු වෙනවද? එහෙනම් සබ්දේ නිසා පවා අපි මේ අටලෝ දාම නඩත්තු කරනවා. නැවත නැවත ඉපදෙන්න හේතු හදා ගන්නවා. හැම මොහොතක් ගානේ අපි පරිභෝජනය කරන බඩමුට්ටු වල මේ අටලෝ දාම නැද්ද? ඒ අටලෝ දාම නිසා අපේ ඇලීම ගැටීම ඇති කරගෙන නැවත භවගාමි වෙලා නැද්ද? සිතුවිලි වලින් මොනතරම් අටලෝ දාමක් පියනවද? හැම මොහොතක් ගානේ අපගේ ජීවිතයේ අටලෝ දාම පවතිනවා. ඒක අපි දන්නේ නැහැ. මේ අටලෝ දාම තමයි නඩත්තු කරන්නේ, අටලෝ දාම තමයි පෝෂණය කරන්නේ. අපි නොදැනුවත්වම අටලෝ දාම තුළම ජීවත් වෙන්න අපි උරු වෙලා දැන් ආර්ය දැක්මෙන් මේ කියන අටලෝ දාමෙන් නිදහස් වෙන්නට ඕනේ. හැම තැනම දුකයි සැපයි තියෙන්නේ. ඒ දුක සැප කියන අන්ත වලින් අපි නිදහස් වෙන්න උත්සාහ කරනවා. සපතින හැමෝම අනේ සප වැඩි අපිට ධනෙ වැඩි කියලා ඒවා දන් දීලා පූජා කරලා පින්කම් කරලා ඒ ධනෙ ඉවර කරන්න දුකට කැමැත්තෙන් වැඩ කරනවා. දුක වැඩි කට්ටිය රාදවල් දෙකේ වේසමාන්සලා අම්බ කරලා සපේ උරුම කරගන්න හදනවා. එහෙනම් මේ දෙගොල්ලොම නිවන් යන කට්ටිය නෙමෙයි, නැවත නැවත ඉපදිලා සසරේ දුක් විඳින කට්ටිය. එනම් මේ කියන හටලෝ දාම අපගේ ජීවිතවල පවතිනවා නම්, අපගේ චරිතය තුළ පවතිනවා නම්, ඒ සෑම හිරියාවක් තුළම මේ කියන හටලෝ දාමෙන් අපි නිදහස් වෙන්නට ඕනේ. දකින්න හැම දෙය තුළින්ම අපි හටලෝ දාම දකින්නට ඕනේ. ඇයෙන හැම සබ්දයක් තුළින්ම හටලෝ දාම අසන්නට ඕනේ. ඒ සෑම රසයක් තුළින්ම හටලෝ දාම ස්පර්ශ කරන්නට ඕනේ. සෑම ගන්ධයක් තුළින්ම හටලෝ දාම ස්පර්ශ කරන්නට ඕනේ. සෑම ස්පර්ශය තුළින්ම අටලෝ දාම දැනගන්නට ඕනේ. සිතවිල්ල පාසා සිතවිල්ල පාසා මේ කියන අටලෝ දාම දැනගන්නට ඕනේ. අන්න එදාට තමයි මේ සංසාර විමුක්තිය අපට නිර්මාණය වෙන්නේ. එදාට තමයි රාත්‍රිලා පිරිනිවන් පාන්නේ. එහෙනම් දැන් අපට කමඨාණක් ලැබිලා තියෙනවා. ඒ කමඨාණ තමයි මේ ලෝකේ සෑම මොහොතක්ම ජීවත් වෙනකොට දකින්න හැමතැනම අපි දකින්නේ නාම රූප නෙමෙයි අටලෝ දාම. ඇසෙන සෑම ශබ්දය තුළින්ම අපි අසන්නේ ශබ්ද නෙමෙයි අටලෝ දාම. අපට දැනෙන සෑම රසය තුළින්ම අපි ස්පර්ශ කරන්නේ අටලෝ දාම. අපි මොහොතක් පාසා ස්පර්ශ කරන ගන්ධය තුළ ස්පර්ශ කරන්නේ අටලෝ දාම. භෞතික වස්තු හැම දෙයක් තුළින්ම, මානසික වස්තු හැම දෙයක් තුළින්ම අපි ස්පර්ශ කරන හැම දෙය තුළින්ම ස්පර්ශ කරන්නේ අටලෝ දාම. සෑම චෛතසිකය තුළින්ම අපි ස්පර්ශ කරන්නේ අටලෝ දාම. එහෙනම් මෙන්න මේ කියන එක අපි සියෙන් දැක්කාම මේ අටලෝ දාම ඇසකන දිව නාසය සමසිතෙන් අපි ගනුදෙනු කරනවා කියන එක චිත්තානුපස්සනාවෙන් දැක්කාම සියෙන් හිටියාම අපට පුළුවන්කම ලැබෙනවා මෙන්න මේ කියන අටලෝ දාමෙන් නිදහසලා පිරිනිවන් පාන්න. තථාගතයන් වහන්සේගේ සාරාංශක කල්ප ලක්ෂයක පාරමිතාව අපි හැමෝම පිරිනිවන් පාන්න ඕනේ කියන එක නේද? එහෙනම් පිරිනිවන් පාන්න අටලෝ දාමෙන් අපි නිදහස් වෙන්නට ඕනේ. ඒ විමුක්තිය අපි සක්සන ගන්නට ඕනේ. එහෙනම් දැන් ඉඳලා මේ කමඨාන වඩන්න, පුරුදු පුහුණු කරන්න, හොඳට මේ අටලෝ දාමේ දුක සැප කියන හන්ත දෙක හොඳට සිතේ ධාරණය කරගෙන නැවත නැවත මෙනෙහි කරලා මේ ලබාවු මිනිසත් භවයේ පුරාවටම මේ කමඨාන හොඳට පුරුදු පුහුණු කරලා ඉතුරු වෙලා තියෙන ආයස කාලය තුළ රාත්‍රිලා පිරිනිවන් පානට මේ කියන අටලෝ දාම තුළ අර දුකයි සපයි කියලා කියන ඒ අන්ත දෙකෙන් අපගේ විමුක්තිය සැකසේවා, අපේ රාත්බෝධිය අපට ප්‍රත්‍යක්ෂ වේවා. එහෙනම් මේ කියන අටලෝ දාමෙන් දුකෙන් සැපෙන් නිදහසලා මේ ලබාවු මිනිසත් භවයේ රාත් වෙලා පිරිනිවන් පානට අප සියලුම දෙනාගේ පිරිනිවීම පිණිසම මේ කියන අටලෝ දාමේ ධර්මතාවය හේතු වේවා, වාසනාම වේවා කියලා සාදු කියන්න සියලු දෙනාටම තෙරුවන් සරණයි.